දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. සතියක් පුරාම බෝධි පූජා ධර්ම දේශන ආදී ප්‍රතිපත්ති පින්කම් රැසක් සිද්ධ කරගෙන එන්නේ අපවත් වේවදාල පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේගේ වර්ෂ පහක් කිරීමේ නිමිත්තෙන් කරන ප්‍රාප්තදානමය පින්කමේ උදෙසායි. එනිසා අපි සමන්ත චක්‍රවාලේසු කියා දෙවියන්ට ආරාධනා කළාසේම පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේද මේ ධර්ම දේශනාවට සවන් දෙත්වා කියා ආරාධනා කරමි. මාතෘකා කළ ධාතා දෙක දීඝනිකායේ මහා වග්ගයේ මහා පරිනිර්වාණ සූත්‍රයේ කයක් ධාතා දෙක. ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ ආනිසංස කතනේ සඳහා වෙලාවක් මම ගන්නෙ නැහැ. කාලේ කුත්තේ ඇති බැවින් මේ මාතෘකා කළ දේශනාවේ සාරවත් කොටස ඉදිරිපත් කරන්ට බලාපොරොත්තු වෙනවා. දීර්ඝ කාලයක් ධර්ම ශ්‍රවණය කරමින් පළපුරුදු වූ ධන පිරිසක් බැවින් මේ මොහොතේදී භාවනාවකට සමාධියකට ධ්‍යානයකට සමාපත්තියකට යෙදුනාසේම මේ ධර්මයට සවන් දෙත්වා කියා අපි ආරාධනා කරන අතර මේ ජනිත වන ආනිසංස ධර්ම බලයෙන් අප දෙපක්ෂයටම ඥාන සමාධි සමාපatti අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සතෝතෝ බෝධිය ධාම්මේ චතුරාරි සත්‍ය බෝධෙන් සිද්ධ වෙන සාන්ත අමාම නිවන් සෝ පිණිස වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගන්න. චතුන්නම් අරිය සත්‍යනම් යථා භූතං අදස්සන සතරක්ෝ ආරි සත්‍ය ධර්මයන් තත්වාකාරයෙන් නොදැකීම හේතුවෙන් සංසිතන් දීගමද්දානං තාසු තාස්වේව ජාතිසු ප්‍රමාණාති ක්්‍රාන්ත දීර්ඝ සංසාරේ ඒ ජාතීන්හි උත්පත්ති මරණ වශයෙන් අවිද්‍යමි අවිද්‍යම තානි ඒතානි දිත්තානි එමේ සතරක් වූ ආරි සත්‍ය ධර්මයෝ දක්නා ලද භවනේත්තේ සමෝහතා භවෙන් භවයතන ස්කන්ධ පංචකය ජනයන භවනේත්තු නම් වූ තෘෂ්ණාව නතන ලදී. උච්චින්නම් මූලං දුක්ඛස්ස දුක්ඛාගේ මුල උදුරා දමන ලදී. නත්තිදානි පුනබ්භවෝ නිම්මත්තේ පුනර්භවයක් නැත්තේය කියන එකයි ගාථා දෙකේ කෙටි තේරුම. මහා පරිනිර්වාණ සූත්‍රය අති දීර්ඝ සූත්‍රයක්. බණාර හයකට වැඩි ප්‍රමාණයක් මේ මහා පරිනිර්වාණ සූත්‍රයට ඇතුළත් තිබෙනවා. මේ පිටා වැඩගත් බුද්ධ චරිතයක්. එවාගෙම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දෙපක්ෂයටම ගතමන උපදේශ රාශියක් සම්පින්දණය වූ සූත්‍ර දේශනාවක් මහා පරිනිර්වාණ සූත්‍රය. විශේෂයෙන්ම ගුණානුස්මරණ පින්කමක් දැරින් මේ මහා පරිනිර්වාණ සූත්‍රය දහම් කරුණු බිඳක් ඉදිරිපත් කිරීම කාලෝචිත වෙනවා කියලා මා විශ්වාස කරනවා. මේ ධාතා දෙක දේශනා කොට වදාළේ කෝටි ග්‍රාම කියන ස්ථානයේදී. එතකොට මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ ආරම්භයේ මෙහිමයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 45 ග්‍රෙන්ද තියෙන කාලයේදී රජගහනුවර දිජ්ජකෝට පර්වතයේ වැඩ සිටියා. මේ අතරත රජගහනුවර අග රජ වෙන අජාසත් රජතුමා සුනීත වස්සකාර මගධ මහා මාත්‍යන් දෙදෙනා උපදෙස් ඇතිව විශාල මහනුවර ආක්‍රමණය කරන්න උපාය සලසමින් සූදානම් වෙමින් සිටියා. ඒ කාලේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් සියල්ල විමසලා කරන සිරිත රජදරුවන්ගේ පැවතුණා. මේ රජතුමා සුනීත වස්සකාර මගධ මහා මාත්‍යන් දෙන්නට කිව්වා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න මගේ නමින් වඳින්න. මේ සමයේ විශාල මහනුවර ආක්‍රමණය කරන්න මා බලාපොරොත්තු වෙනවා. ඒක හරියනවද නැද්ද කියන එකත් අහන්න උනාචර දේශනා කරන වචනේ මත හරියට දැනගෙන ඉන්න. ඉතින් මේ සුනීත බ්‍රාහ්මණතුමා ගියා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත. තමන්ගේ චාරිත්‍රානුකූලව සතුරු සාමයේ කතා කොට එකක් පසක වාදී රජතුමාගේ පණිවිඩය කිව්වා. බුදුරජාණන් වහන්සේ සුනීත බ්‍රාහ්මණතුමාට මගධ මහා මාත්‍යාට කෙලින් පිළිතුර නොදී ආනන්ද ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කළා. ආනන්දය මේ විශාල මහනුවර රජදරුව 7000 අධිනෙත් ඉන්නවා. මාණ්ඩලික රාජ්‍ය ඒ කාලේ ජම්බුද්දේශයේ තිබුණු තාමත්ම සසරේක රාජ්‍ය ඇත්තටම ඒ දිච්චේ රජදරුවන්ටම අපරිහානීය ධර්ම 7ක් දේශනා කළ තේනම ඒ අපරිහානීය ධර්ම 7 මේ දිච්චේ රජදරුව දීතා සිටිනවාද ආනන්දේනි කියලා අසා සිටියා. එකක් ගාණේ ඇසුවා. දිච්චේ රජදරුව නිතර නිතර රාජ සභාවට එක්කාසු වෙනවද? එකක්. සමගියෙන් එකතු වෙනවද? සමගියෙන් නැගී ඉතිරි යනවද? සමගියෙන් රාජකාරී කටයුතු යෙදෙනවද? මේ දෙවෙනි කාරණය. යදි යති නිත්‍ය රාජදරුවන් ගැන ගෞරව සම්ප්‍රයුක්තව සූත කීකරුව ඔවුන්ගේ උපදේශයන් අනුගමනය කරනවද? තුන්වෙනි කාරණය. එවාගෙම ඒ රටේ කුල ස්ත්‍රී කුල කුමරියන් බලහත්කාරයෙන් කොළඹව නොගන්නවද? මේක පස්වෙනි කාරණය. එවාගෙම තුන්වෙනි කාරණේ වශයෙන් කටයුතු තිබුණා ඒ විශාල මහනුවර රාජ නීති නොපැනව දෙයක් නොපැනවනවද? පැනවෝදේ මනාව රකින්නවද? එවාගෙම මේ විශාල මහනුවරට එන යන සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට නිසිසේ ගෞරව සම්ප්‍රයුක්තව සලකනවද? කලින් කාලයේ පටන් විශාල මහනුවර පූජන ස්ථානයන්ට ගනු ඒ පූජා සත්කාර ගෞරව සම්මාන පවත්වනවද? ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ ස්වාමීනි මේ අපරිහානීය ධර්ම අතම ජනතත්තේ විති රජදරුවන්ගේ රජදරුවන්ගෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඔවුන් කෙරෙහි මේ ගුණාංග 7 පිහිටා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අදාළ ආනන්දය මේ ලිච්ඡේ රඩදරෝ මේ කියන අපරිහානීය ධර්ම හත හරියට පීඨා සිටිනේ තුරු කිසිම රජ කෙනෙකුට උන් ආක්‍රමණය කළ නැති වෙනවා. හැබැයි මිත්‍ර ප්‍රේදේ නිසා එවාගෙන තෙලඟවීම නිසා පුළුවන් වෙනවා. මේ කතාව හරියට සුනීද බ්‍රාහ්මණතුමා මගධ මහා මාතෘතුමා හිතේ දරාගෙන ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හතෙන් නෙවෙයි එකතෙන් සමන්වාගතොයි කියත් ඒ රාජ්‍ය ආක්‍රමණය කළ නැති වෙනවා. මිත්‍ර දේහයෙන් හා උපලාපණයෙන් කළ යුතු වෙනවා. ස්වාමීනි කට දැනගන්නම් කියලා හිතත් ගියා. රජතුමා කාරණේ පැහැදිලි කර දුන්නා. ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණ වික්ෂු සංඝයා වහන්සේට අපරිහානීය ධර්ම 41ක් දේශනා කරයි. ආනන්ද ස්වාමීන් වහන්සේට විධාන කළ ආනන්දය මේ මුළුමහා රජගහනුවර අවත තියෙන සීලම සේනාසන වෙත සමිහෙදයක් දීලා මහා සංඝයාමයේ උපස්ථාන ශාලාවට ගිජ්ජකෝට පාරවති උපස්ථාන ශාලාවට එක්වාසු කරන්න. ආනන්ද ස්වාමීන් වහන්සේට ඒවා ඉතාම දක්ෂ ලෙස පුළුවන්. උදාසී රහතන් වහන්සේලාගේ සහයෝගයෙන් සෙනෙතල ඒ සීලම සමිහෙද මුළුමහා රජගහනුවර සමීප සෙනසුන් වෙත යවුවා. මහා සංඝයා ස්වල්ප වේලාවකින් රැස් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ උපස්ථාන ශාලාවට වැඩම කරවලා අනාගතයේ බල අවුරුදු 5000 බුදු සසුන ආරක්ෂා වූ යුතු දැනේ අනාගතයේ බල අපරිහානීය ධර්ම 41ක් දේශනා කළා. මාණෙනි මගේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා යාවකී වංශමේ භික්ඛවේ භික්ඛු අභින්නං සංනිපාතා භවිස්සන්ති අභින්නං සංනිපතිස්සන්ති සංනිපාත බහුලා විහරිස්සන්ති බුද්ධියේ වැබිත්තේ විත්මුනම් පාටි සංකානෝ පරිහානි. මගේ සංඝයා නිතර නිතර නිතර එක්කාසු වෙනවා නම් එක්කාසුවීම් බහුලව පවත්වනවා නම් සංඝයාගේ ශාසනයේ වෘද්ධියල සිදුවෙනවා පිළිහිමක් වන්නේ නැහැ. මේ පළමුවෙන්යි මගේ සංඝයා මේ භික්ෂූන් වහන්සේලා සමගිව නිතර රැස් වෙනවා නම් සමගිව නැගී සිටිනවා නම් සමගිව සංඝ කරණීය කරනවා නම් සංඝයාගේ දියුණුවක්මයි. මා නොකැලෙව ශික්ෂාපද නොපනවනවා නම් කැලෙව ශික්ෂාපද නොබිඳනවා නම් කැලෙව ශික්ෂාපද ඒ අයුරින්ම ආරක්ෂා කරනවා නම් භික්ෂූන් වහන්සේලාගේ වෘද්ධියම දියුණුවම සිද්ධ වෙනවා. චිරරාත්‍රාපුණ්‍ය සංඝ පිතෘන් වහන්සේලාට ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම් උදාහසේලාට අවනතව සමන් දෙගෙන කීකරුව කටයුතු කරනවා නම් භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා කිරීමක් වන්නේ නැහැ. එවාගෙම පුනර්භවය ගෙන දෙන නැවත නැවත සතර දික් වෙන මේ ආමිෂ තෘෂ්ණාව සේනාසන ගැන සිව්පසය ගැන දායක කාරකාදීන් ගැන ඇලීමෙන් යුතු පුනර්භවය ගෙන දෙන තෘෂ්ණාව අත්තර දාලා වාසය කරනවා නම් ඊට වසඟ නොවනවා නම් ඒක භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවේ දොරටුවක්. එවාගෙම යම්තාක් භික්ෂූන් වහන්සේලා තම වැඩෙන සෙනසුනට එනවා යනවා නම් උන්වහන්සේලාට නිසිසේ කරුණාවෙන් මෛත්‍රියෙන් ආගන්තුක සත්කාර මැලවින් සිද්ධ කරනවා නම් එතෙක් භික්ෂූන් වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පරිහිමක් වන්නේ නැහැ. එවාගෙම ආරණ්‍ය සේනාසන ගැන සාපේක්ෂකව බලාපොරොත්තුෙන් ආරණ්‍ය වාසය ගැන සිත් නමාගෙන වාසය කරනවා නම් එතෙක් භික්ෂූන් වහන්සේලාට පරිහිමක් වන්නේ නැහැ, දියුණුවක් වෙනවා. මේ කරුණ හතක් පළමුවෙන් සප්තාපරිහානීය ධර්මයේ නිර්දේශනා කළා. ඊළඟට භික්ෂූන් වහන්සේලා කර්මාරාම නොවනවා නම් එකල වැඩවල මේ දීවාසය නොකරනවා නම් බස්සාරාම නොවනවා නම් කතා කර කරම කාලේ නොගෙනවා නම් නිද්දාරාමතාව හෙවත් නිතර නිදාගන්නේ බහුල නොකරනවා නම් සංගලිතාරාම නිතරම පිළිස එක්කාසේලා අල්ලාප සල්ලාප කතාවෙන් කාලේ නොගෙවනවා නම් පාප මිත්‍රයන් ආශ්‍රය නොකරනවා නම් එවාගෙම පාපිච්ච කියන්නේ නාම පිට්ඨාවන් අත්තරදා වාසය කරනවා නම් එසේම ස්වල්ප වූ අධිගම ලාභයකින් නවතෙන්නේ නැතු ඉදිරියට බණ භාවනා වඩනවා නම් මේ කාරණා හතක් භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවට හේතු වෙනවා, අපරිහානීය ධර්ම හතක් වෙනවා. එවාගෙම තවත් කරුණු හතක් භික්ෂුන් වහන්සේලා යම්තාක් ශ්‍රද්ධා සම්පන්නව තුනුරුවන් අදාමයෙන් වාසය කරනවා නම් පාපේත ලැජ්ජාවෙන් කිරිගුණේ පුරුදු කරනවා නම් පාපේත භයෙන් පොත්තප්පේ පුරුදු කරනවා නම් එවාගෙම බහුසත භාවයේ පුරුදු කරනවා නම් ආරබ්ධ වීරිය කියන උතුම් වීරිය වැඩි දියුණු කර ගන්නවා නම් උපත්ිත සතිතාව කියන සිහිය වැඩි දියුණු කරනවා නම් ප්‍රඥාව කියන විදර්ශනා ඥාන වඩනවා නම් මේ කාරණා අත වැඩි වෙනොත් වික්ෂ සංඥා වහන්සේගේ අභිවෘද්ධිය සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ. දැන් කවුරු විශේෂයි. එවාදේම යන්තා භික්ෂුන් වහන්සේලා සතිසම්මුද්ධංගේ වඩනවා නම් ධම්මයේ විරිය සීති පස්සාදී සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංගහත වඩනවා නම් එතෙක් වික්ෂ සංඥා වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා කිරීමක් වන්නේ නැහැ කියලා පරිහානි ධර්ම හතක් එතනවා දාලා. ඒ වගේම වික්ෂුන් වහන්සේලා යම්තා අනිත්‍ය සංඥා වඩනවා නම් අනත්ත් සංඥා වඩනවා නම් අසුභ සංඥා වඩනවා නම් ආදීනව සංඥාවක් වඩනවා නම් ප්‍රාණ සංඥාව හා විරාග සංඥා නිරෝධ සංඥා කියන මේ භාවනා කමඨාන් හත වඩනවා නම් ඒතා භික්ෂුන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරීමක් වන්නේ නැහැ. දැන් කරුණු 35යි. එවැගේම යම්තා භික්ෂුන් වහන්සේලා එලිපිටත් ඇතිතලත් නැතිතලත් සබ්‍රාහ්මචාරීන් වෙත මෛත්‍රී කාය කර්මයෙන් උවටන් වෙනව කරනවා නම් මෛත්‍රී වඩනවා නම් ඇතිතලත් නැතිතලත් මෛත්‍රී වචනයෙන් උපකාර වෙනවා නම් ඇතිතලත් නැතිතලත් මෛත්‍රී සිතින් භාවනා මෛත්‍රී වඩනවා නම් සමාත් ලැබෙන ජටපිරිසෙන් පාත්‍ර පරියාපන්න දෙයින් හරි සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට බෙදා හදා බලදෙනවා නම් අකණ්ඩ අච්චිග්‍ර අසබල අකල් මාස බුද්ධිස්ස විඤ්ඤුක්ත සත් අපරාමත්ත සමාධි සංවත්තනික තියෙන මේ විදිහේ උතුම් සීලයෙන් සමානෝ වාසය කරනවා නම් එවාගෙම උද්‍යව්‍ය ඥානයේව සම්මා දිට්ඨියෙන් සමානෝ වාසය කරනවා නම් මේ කාරණා හය නිසාද වික්ෂ සංඥා වහන්සේගේ දියුණුව සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ කියලා අපරිහානීය ධර්ම හයක් එතන දේශනා කළා සියල්ල 41යි. මේ කාරණා 41 දේශනා කළ තථාගතයන් මහර්ෂ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දේ මට යන්නට ඕනේ අම්බලත්ක උයනට. එහෙමයි ස්වාමීනි කියලා අම්බලත්ක උයනට වැඩියා. එතන රාජාගාර කියන රජදරුවන් විවේක ගන්න ශාලාවක් තියෙනවා. මෙතන වැඩේ කියලා. මෙතන වැඩේ ඉඳගෙන භික්ෂු සංඝයා වහන්සේට සීලයයි සමාධියයි ප්‍රඥාවයි විමුක්තියයි කියන හතර ගැන විශේෂ අනුශාසනා පැවැත්වුවා. ඉන් අනතුරුව දේශනා කළ ආනන්දය මස වඳින්නට ඕනේ නාලන්දාවට. මේ වදින ගමන් මඟ. නාලන්දාව කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේ ගුකම් ගමනේ. නාලන්දාවට වැඩම කරවලා එහි බුදුරජාණන් වහන්සේ විවේකී වැඩි ඉන්න අවස්ථාවක සරියුත් මහ රහතන් වහන්සේ සමීපයට පැමිණ ගෞරව සම්ප්‍රයුක්ත වැඳලා කිව්වා. ස්වාමීනි අතීතෙත් අනාගතෙත් වර්තමානෙත් භාග්‍යතුන් වහන්සේට සමාන ප්‍රඥාවෙන් උතුම් කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් අතර කවදාකවත්ම නැහැ ස්වාමීනි. ඒකෙන් මාති තේම මගේ ප්‍රසාදය පළ කරනවා කිව්වා. අසවදාලා සාරිපුත්‍රයේ මේක සිංහනාදයක් නේ. මේ සිංහනාදයේ පැවැත්තේ කවර අරමුණක් නිසාද? ස්වාමීනි යම්කිසි නගරයක ප්‍රාකාරයක් තියෙනවා. මේ ප්‍රාකාරයේ බලලකටවත් ඇතුල් වෙන්න බැරි තරම් නෑක තරම් සුරක්ෂිතව තියෙනවා. ඉතින් මේ දක්ෂ නැලවත් දොරටු පාලේ කල්පනා කරනවා මේ නගරයට මේ දොරටුවෙන් අර කිසිම තැනකින් සතුටට ඇතුල් වෙන්න පුළුවන් කමක් නෑ. යන්නේ නම් මේ දොරටුවෙන්ම යා යුතු වෙනවා කියලා නගරයේ සුරක්ෂිතභාවය අනුව එතුමා හිතනවා මේ දොරටුවෙන් තමයි සියල්ලෝම ඇතුල් වෙන්න පිටවෙන්නේ. ඒ වගේ ස්වාමීනි මම තේරුම් ගත්තා අපේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨාන වඩා සත්බොධංග වඩා ලෝතුරා සම්මා සම්බුදු වුණා. අතීතයේ වැඩිහිටියේ සීල සත්ව සරුවක්යන් වහන්සේලා චේතක උපක්‍රේත නම් වූ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨානයන් මනාව දියුණු කොට සත්බොධංග ධර්මයන් වඩා ලෝතුරා බුදුබාටපත් වුණා. අනාගතයේත් මේ විදිහයි. එනිසා ස්වාමීනි ඒ අතීතානාගත ලෝතුරා බුදුවරයන් වහන්සේලාගේ සිත චේතෝපරිඥානින් මම දැකලා නෙමෙයි මෙන්න මේ අන්වයනුව මම තේරුම් ගත්තා අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ තරම් ප්‍රඥාවෙන් අග්‍ර වූ ශාස්ත්‍රවරේ මේ ලෝකේ කොතනකවත් නැහැ කියන එක මා හදපත්ලෙන් පිළිගත්තා කියන එක පහදා දුන්නු. බුදුරජාණන් වහන්සේ තෙන්දේද මහා සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ සම්බන්ධවම විශේෂ ධර්ම දේශනා පවත්වලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මට යాగන්නට ඕනේ පාටලිය ග්‍රාමයේ යන්නට ඕනේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මහා සංඝයාත් පිටත් පාටලිය ග්‍රාමයට වැඩි. ඒ පාටලිය ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේට පාටලිය ග්‍රාම වාසී බෞද්ධයෝ නැවතුම් පොලක් හැටේට සලසා දුන්නේ සංඝාගාර ශාලා. ඒ වෙනකොට මේ සුනීද වස්සකාර මගධ මහාමාත්‍යන් දෙන්න මේ සැලලොක් නුවර නිර්මාණය කරන කාලයේ පළමුවෙන්ම නගර ශාලාව නිමාවට පමුණුවා තිබුණා. ඉතින් විශාල සෙනගක් එක්කාසුණා රාත්‍රී ධර්ම ශ්‍රවණයේට ඒ දවසේදී ඒ විශාල ගිහි පිරිසට දුස්සීල භාවයේ සහ සීලවන්ත භාවයේ ආදීනව ආනිසංස දේශනා කළා. ගුණපති වරුණේ සීලයක් නැති බුද්ධලයාට ආදීනව පහක් ලැබෙනවා. එකක් තමයි ඇත් ඵල අපට ධනෙ පිරිනව. දෙවැන්න තමයි අප කීර්තිය වැඩෙනවා. තුන්වැන්න තමයි යම්කිසි පිරිසකට යාමේදී විසරදව යාරතෙන යා නැති වෙනවා. මංක භූතව මූල අකුලවාගෙන දුර්මුඛෝ යා යුතු වෙන පිරිසකට යනකොට එවගේම සීලයක් නැති පුද්ගලයා මරණාසන්න මොහොතේදී සිය මුලාවට පත් වෙනවා. මරණින් මතු අපාගාමී වෙනවා. ගෘහපතිවරුනි සීලයක් නොරකින්නෙකුට මේ ආදීනව පහක් ලැබෙනවා. එවගේම සීල සම්පන්නයාට ආනිසංස පහක් ලැබෙනවා. පළමුවෙන්නේ සීල සම්පන්නයා අප්‍රමාදව තමන්ගේ දිනචරියාවේ කටයුතු කරන බැවින් ධනයෙන් ධාන්‍යයෙන් යසයිස්වාරයෙන් වැඩෙනවා. ඒ පළමුවෙන් ආනිසංස සීලවන්තයාට යහපත් කල්යාණ කීර්ති සාවය මුළු ලෝකෙට ඇතිරෙනවා. දෙව්ලෝ බඹලෝ දක්වා පවා සීලවන්තයාගේ සීල් ගුණය ගැන ගුණ වර්ණනා ඇතිරෙනවා. සීලවන්තයා කවර හෝ පිරිසකට රජ පිරිසකට බ්‍රාහ්මණ පිරිසකට ශ්‍රමණ පිරිසකට කොතැනට ගියත් විසරදව නිර්භයව ඍජුව සිට සාධාරණ වෙනවා. සීලවන්තයා මරණාසන්න මොහොතේදී මනා පිහිනුවණින් යුක්ත වෙනවා. සීලවන්තයා මරණින් මතු නිදාපිබදයක් මේ සුගති ලෝකයේ උත්පත්ති ලැබනවා. මේ විදිහට සීලයේ ආනිසංස පාදේශනා කළා. මේ රාත්‍රියේ බොහෝ වේලාවක් මේ සීලය පිළිබඳව දිටකලා කළ තථාගතයන් වහන්සේ පිරිස පිටත් කළාට පස්සේ තමන් වහන්සේට නියමිත කාමරයක වැඩම කොට සමාපත්තියට සමවැදුණා. සමාපත්තියෙන් නැගී සිටි වේලාවේ දිවසට පෙනී ගියා මේ පාටලිපුත්‍ර නගරයේ වස්තු පරිග්‍රහණය කරන දෙවියන්. ඒ කියන්නේ දිවසට පෙනී ගියා තෞතිසාරති දෙවි දේවතාවෝ මේ පාටලිපුත්‍ර නගරයේ ආශ්‍රය භූමියෙන් කරගන්න. මහේසාක්‍ය දෙවියන් වස්තු පරිග්‍රහණය කරන තැන මහේසාක්‍ය රජමැති අමිතාදීන්ට හිත් ලැබෙනවා. ගොඩනැගිලි ගොඩනඟා ගන්න. මධ්‍යම දෙවියන් වස්තු පරිග්‍රහණය කරන කලේ මධ්‍යම රජමැති අමිතාදීන්ට නියත් මවාගන්ත නියත් ගොඩනඟා ගන්න හිත් ලැබෙනවා. ඕමක නැත්නම් අල්පේතාක්‍ය දෙවියන් වස්තු පරිග්‍රහණය කරන ඉද්දී මේ වගේම තුන්වෙනි පන්තියේ මිනිසයන්ට නියත් ගොඩනඟා ගන්න හිත් පහළ වෙනවා. ඉතින් පසුදා උදේ පාන්දර ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මම ඊයේ රාත්‍රියේ දිවෙතින් දැක්කා මේ පාටලී පුත්‍ර නගරයේ ආහසේ ඉඳන් වෙන් කරගන්නවා දෙවි දේවතාවෝ. ඊයර විස්තරය සියල්ල පහදා දුන්නා. ඉතින් පසුදා උදේ පාන්දරම සුනීද වස්සකාර මගධ මහාමාත්‍යන් දෙන්න ඇවිත් දානිත ආරාධනා කළා. ඉතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේත ඒ දෙදෙන ඉතා ගෞරවයෙන් දාන වස්තු පරිත්‍යාගය කළා රජතුමා වෙනුවෙන්. දන් වළඳලා අවසානයේදී ගාථා තුනකින් ධර්ම දේශනාවක් අදාළා. යස්මින් ප්‍රදේශේ කප්පේසේ වා සම්පන්දිත ජාතිකෝ සීලවන්තෙත් භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ. යම් පෙදෙතක නනවත් මනුෂ්‍යෙක් වාසය කරනවා නම් එහිදී සිල්වත් සසුන් බඹසර ඇතිරින උතුමන්ට දානයක් දෙනවා නම් යාතත් දේවතාසුන් තාසන් දක්කින මාදිත තාපෝජිතා පූජයන්ත මානිතා මානයන්ත නම් එහි අධිගෘහිත දෙවියන්ද පින් පැමිණවීම ඒ දෙවියන්ගේ කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ලැබෙනවා. සතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං දේවතානුකම්පිතෝ කෝසෝ සදා භද්‍රා නිපස්සති. එසේ දෙවියන්ගේ අනුකම්පාව නිසා ඖරස පුත්‍රයෙකුට රකදාන්න දෙමව්පියන් වගේ ඒ පින් දෙන පින්නතුන්ව යහපින් ආරක්ෂා කර ගන්නව දෙවියන්ගේ ප්‍රසාදේ ලබා ගැනීම හැමදාම දිනුවක් වෙනවා කියන එක පාදා දුන්නු. එවාගේම දඹදෙව බුද්ධ ශාසනයේ තියෙන තුරු අගනෝරවන්නේත් මේ පාටලී පුත්‍ර නගරයයි කියන එක පාදා දුන්නු. යම් දවසක මිත්‍ර දේදේ නිසා මේ නගරය අහිමි වෙන්න පුළුවන්. එතෙක් මුළුමහත් ජම්බුද්දීපයේ වලිපතේ කියන වෙළඳ මධ්‍යස්ථානයක් හැටියට නැත්නම් අගනුවර හැටියට මේ පාටලී පුත්‍ර නගරේ පවතිනවා කියලා දේශනා කළා. එදා සුනීල වස්සකාර දෙන්නට අවශ්‍ය වුණා බුදුරජාණන් වහන්සේ පිටත්යේ වඩන දොරටුවට ගෝතම ద్వාරයේ නම් තබන්. ගංගා නංගංගෙන් එතරෙන තොටුපොට ගෝතම තීර්ථය කියලා නම් තබන්න ඕන වුණා. ඒ විදිහටම නම් තැබුවා ගෞතම ద్వාරය ගෞතම තීර්ථය. ගංගා නංගඟ පිරිලා ඉතිරිලා යනවා. බොහෝ දෙනා ගඟෙන් එතරෙන උරුකාරු සූදානම් කරනවා. බුදුරජාණන් වහන්සේ අභිඥා බලයෙන් මහා සංගරුවනත් එක්ක සෙනෙහෙකින් එගොඩට වැඩියා. ගල්ල ප්‍රීතිවාක්‍යයක් යා හිටියා. ලෝකවාසී ජනතාව එතරෙන උරුකාරු හදනවා. සතර දුකෙන් එතර වන උත්තමයන් වහන්සේලා නැවත මේවා උරුකාරු අවශ්‍ය වන්නේ නැහැ කියන කුණවාසේ පහදා දුන්නු. ඊළඟට වැඩියේ පොටිග්‍රාමයේ මාතෘකාතල ගාථා දෙක ඇතුළු ධර්ම දේශනාවක් කෝටිග්‍රාමයේද දේශනා කළා. කෝටිග්‍රාමයේදී උදාසේ පහදාවදාලේ ආරි සත්‍ය දේශනාවයි. චතල්ලම් දිත්තේ ආරි සත්‍යානම් යථාභූතං අනනුභෝධ අපටිවේදා ඒවෙමිදං දීගමද්දානං සංධාවිතං සංසරිතං මමංචේව තුම්මාකංචේ. මානෙ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන චතුරාරි සත්‍ය ධර්මයේ තත්වාකාරයෙන් අවබෝධ නොකිරීම නිසා මටත් ඔබ සැමටත් මේ දික්සසට ඇවිදින්න සිද්ධ වුණා. මාළෙනි අද ඒ චතුරාර්ය සත්‍ය දැකගත්තා. සතර ගමනේ තේකන තෘෂ්ණාව නැසුණා. නැවත පුනර්භවයක් නොවනතේ සාන්ත නිර්වාණය ආබෝධ වුණා කියන කුණවාසේ තේ දේශනෙන් පහදා වදාළා. ඉංගලතුරු ආනන්ද ස්වාමීන් වහන්සේ සැමට වදාළ ආනන්දය මට අද වදින්නට ඕනේ විශාලා මහනුවර වඩිනවා කියලා වැඩි. මේ වඩින ගමනේදී අම්බපාලි වනයේට වැඩියා. ඒ කාලේ අම්බපාලි වනය විවේකකාමී උතුමන්ගේ සුදුසුසේ විවේකස්ථානයක් ලොකු අඹ වනයක්. ඉතින් මේ අම්බපාලි වනයේ වැඩි ඉඳගෙන භික්ෂු සංඝයා වහන්සේ කිතා විසුතුරු ධර්ම දේශනාවක් හොඳ යානාවලින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා බණ ටිකක් අහලා පසු දින දානිත ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ ජීවිතවදා එතුම වැඳ නමස්කාර කොට පිටත් වුණාට පස්සේ ලිත්තිව රජදරුවාලා මේ රජදරුවන් වෙනකොට බුදුරජාණන් වහන්සේ සංඝයාට නියම කළා මානෙනි කෞතුකාවත දෙවියන් නොදත්තනම් මෙන්න මේ ලිත්තිව රජදරුවන් වෙත බලන්නයි. නිල් පාට කහා පාට සුදු පාට රතු පාට ශරීර වර්ණ එවාගේම ඇඳුම් පැළඳුම් වර්ණ යාන වාහන වර්ණවලින් දෝ පිළිකාක් වාගේන වාර යානාවල මේ අතර අම්බපාලි මුණ ගැහිලා අම්බපාලි කිව්වා ආරි පුත්‍රයනි මම අද ලෝතුරා බුදුරජාණන් වහන්සේ දාන්ත ආරාධනා කළා මමන් ජයගත්තා. දෙතේ රාදරුව පුදුම වුණා. ඒ පිළිතරගියන් බුදුරජාණන් වහන්සේගෙන් බණහලා පසුදින දානත ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ වදාළ දාන ආරාධනයක් බාරගෙන අවසానයි. අතුරු සලක් ගාලා කිව්වා අපේ අම්බපාලයට පෙරදුනා නේද කියලා. ඉතින් පසු දින උදෑසන අම්බපාලයේ ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රණීත දාන වස්තියෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීලා ඒ අම්බපාලයේ අම්බවණේම පිටින්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සංඝ සතු කොට පූජා කළා. බුදුරජාණන් වහන්සේ තෙන්දී සීල සමාධි ප්‍රඥා විමුක්ති ගැන වැඩිපුර ධර්ම දේශනා පැවැත්වුවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දය අපි යන්නට ඕනේ නාදිකාවත. නාදිකාවත වඩින්නට ඕනේ. ඉතින් නාදිකාවත වැඩියා. ජීවිතාවසත කියන්නේ ගඩලින් කල ආවාසයක් තියෙනවා මෙතන තමයි නැවතුම් පොළ. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවිතාවසතේදී වික්ෂ සංඝයා වහන්සේට විශේෂ දේශනාවක් කළා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීනි මේ නාදිකාවේ උපසාරණ කියන ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. උන්වහන්සේගේ පුනරභවයේ කුමක්ද? නන්දා කියන භික්ෂුණීන් වහන්සේ නමක් අපවත් වුණා. ඒ වගේම සුදත්ත කියන උපාසක තුමෙක් සුජාතා කියන උපාසිකා තුමියක් අපවත් කළේ කියලා. ඒකන්ගේ පුනරභවය කොහොමද? ඒ වගේම ස්වාමීන් වහන්සේ නාදිකාවේ කපුද කියන උපාසක තුමිය ආචාර්යගේ පුනරභවය කොහොමද? ඒ වගේම ස්වාමීන් වහන්සේ නාදිකාවේ කපුද කියන උපාසක තුමිය කාලිංග උපාසක තුමා නිකට උපාසක තුමා කටිස්සබ උපාසක තුමා එවාගෙන තුත්ත උපාසක තුමා සන්තුත් උපාසක තුමා භද්‍ර උපාසක තුමා සුභද්‍ර උපාසක තුමා මේ අත කලරේ කළා එයාට ප්‍රතිපත්ති පෙරුවා එයා සංගේ පුනර්භාමි මොකද බුදුරජාණන් වහන්සේ තෝ ලැබුණා සාල්ලේන භික්ෂුන් වහන්සේ රහත් වෙලා පිළිනුණා නන්දා භික්ෂුණීන් වහන්සේ අනාගාමී වෙලා බඹලෝ උපන්නා සුදත් උපාසක තුමා සකදාගාමී වුණා සුජාතා උපාසිකා තුමිය සෝවාන් වුණා. අනේ සියලුම දෙනා අනාගාමීලා සුද්ධාවාස උපන්නා. ආනන්දය මේ විදිහට පරලෝ යන යන අය ගැන මගෙන් අහන්න ගියොත් ඒක කාලේ ගෙවා දැමීමක් නිස්සල දෙයක්. මම දෙනවා කඩපතක්. මෙන්න මේ කඩපත මැලෙන් තේරුම්ගෙන තම තමා ලද අධිකම ලාභයන් මරණාසන්න මොහොතේදී ප්‍රසිද්ධව ප්‍රකාශ කරන්න මම අවසර දෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදේවත් අදපත්යෙන් බුදුගුණ පිළිගැනේ. ධර්ම රත්නයේ ගැන අවිච්ඡ ප්‍රසාදේවත් අදපත්යෙන් ධම් ගුණ පිළිගැනේ. සංඝ රත්නයේ ගැන අවිච්ඡ ප්‍රසාදේවත් සංඝ රත්නයේ ගැන අදපත්යෙන් පිළිගැනීම. එවාදේම ශික්ෂා ප්‍රතිපත්ති ගැන කියන්නේ ආරකාන්ත සීලය ගැන අදපත්යෙන් පිළිතා සිටීම. ආනන්ද මෙන්න මේ කරුණු හතර යම් කෙසේ වික්ෂු වික්ෂුනේ උපාසක උපාසිකාගේ කෙනෙකුට ස්ථීර වශයෙන් පිළිපෙනවන් නම් එතුමා මරණාසන්න මොහොතේදී වික්ෂු වික්ෂුනේ උපාසක උපාසිකා සූවනක් පිළිසේ කාට නම් ප්‍රසිද්ධව ප්‍රකාශ කිරීමට මම අනුමත කරනවා. අරිහත්ත්වයටපත් වුණා නම් එහෙමයි, අනාගාමුණා නම් එහෙමයි, සකදාගාමුණා නම් සෝවාන්ුණා නම් කිසිම වරදක් නැහැ. මරණාසන්න මොහොතේදී මේ සමාගයේ ප්‍රකාශනය කරලා ඒ සමාගයේ නිවන අරමුණු කරගන්නම අවසර දෙන්නේ. මේකට කියනවා ධර්මාදාස කියලා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය කියන මේ කාරණා හතර වැඩිපුර ධර්ම දේශනා වශයෙන් පැවැත්තුවා. ඊළඟට තථාගතයන් වහන්සේ දාල ආනන්දය අපි වඩින්නේ දේවුව ගමට. මෙන්න 45 වෙනි වස්තාන කාල අවස්ථාව දේවුව ගමට වැඩියා. දේවුව ගමේ තියෙනවා සෙනසුනක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ සංඝයාත නියම කළා, මහණෙනි මම මෙතන වත් එළඹෙනවා. මේ විචිත්‍ර නිසා කැමැති කැමැති තැන් වල සුදුසු පරිද්දෙන් වත් එළඹෙන්නයි කියලා විධාන කරලා දේවුව ගාමී වත් එළඹුණා. මේ තමයි 45 වෙනි අවුරුද්ද. හැබැයි මේ වත් එළඹුණා වගේම උන්වහන්සේට ඉතාමත්ම දරුණු ලෙස රක්තාපේකාර රෝගයක් ඇති වුණා. මේ දම් පිරිනුවම් පායි දම් පිරිනුවම් පායි කියන තරමට උත්සන්න රෝගයක් ඇති වුණා. ශබ්ද රජතුමාත් ආවා උපස්ථාන කරන්න. කැපකරු කෙනෙක් ඇටියෙ එතුමා උපස්ථාන කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට මානසික වශයෙන් විශාල වේදනාවක් ඇති වුණා. අනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවිදෝ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා අද පිරිනුවම් පෑම වටින්නේ නැහැ. වික්ෂු සංඝයා වහන්සේට ගාත බෞද්ධයන්ට ධර්මානුශාසනාවක් කළා වනේ මා පිරිනුවම් පාන්න. කියලා සමාපatti සමයදුණා. අරියත් පරි සමාපatti සමයදුණා. ඔබ මේ සවන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනයේ සවනට සිසිලස. සවනට සිසිලස තුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැයීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි. නිරෝගී අතිතයෙන්ම සත්‍යමත් රූප කලාප අපේ සිතේ තේනවා රූප පොදුවේ සිත් 75ක් මේ පොදුවේ ගන්නවා නම් රූප පොදුවේ සිත් 75ක් තියෙනවා. ඒ කියන්නේ දෙපස්ඥාන 10යි මනෝධාතු 3යි ඇර ඉතිරි සිත් 75ම රූප පොදිනවා. ඒ රූප පොදුවේ සිත් අතරේ මේ අරිහත් ඵල චිත්තයේ සමාන නිරෝගී රූපයන් උපදවන විනිසිතක් නැහැ. ඒක නිසා අර බිහෙත් අවශ්‍යදේට වඩා අරහත්ඵල සමාප්‍රාප්තියේ බහුල කෙරීමේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සානියප ලැබුණා. එදා විහාරයේ පිටිපස්සට වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද උණු පංචක පාසුවේම අනේ ස්වාමීන් මට දිසා විදිසා තේරුම් ගන්න බැරි තරම් මගේ හිත විචිත්ත වුණා. අනේ ස්වාමීන් ජම්මත ස්වර්ග අස්සසිල්ලක් වුණා. භාග්‍යතුන් වහන්සේ සානියපාදට ඇදිච්ච ගැත් නෑ ආනන්ද අද පින්නම් පානේ නෑ මම මහා සංඝයාට කියේතු උපදෙස් තියෙනවා කියලා උන්වහන්සේ උණුතන් පහසෙලා ධාතුයයට පත් වුණා. දේවගමේ කැමතිතා ඝාතේ කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය අපි යමු තාපාලේ චෛත්‍යයට. මේ තාපාලේ චෛත්‍යයට වැඩිය. තාපාලේ චෛත්‍යයට වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආතලයක් පනවා දුන්න. ඉතින්දී බුදුරජාණන් වහන්සේ සතර ඍද්ධිපාද ගැන විශේෂ දේශනාවක් පැවැත්වුවා. ආනන්දය යම් කෙනෙක් ඡන්ද චිත්ත විරිය වීමාන්තා කියන ඍද්ධිපාද හතර භාවිත ස්වභාවිත කරලද නම් කල්පය ආකාරයේ කල්පාවශේෂයක් හරි ජීවත් වෙන්න පුළුවන්. කල්පය කියන්නේ ඒ කාලේ පරමාසාරු 100 කල්පාවශේෂ කියන්නේ 120. ආනන්දය සතාගතයන් වහන්සේ විසින් සතර ඍද්ධිපාද ධර්ම භාවිත සුභාවිත කළතිය. තථාගතයන් වහන්සේ කැමතින ආයුස්කල්පේ හෝ ආයුස්කල්පාවශේෂයක් හෝ ජීවත් වෙන්න පුළුවන්. තුන් වාරයක් මේව ප්‍රකාශ කළා. තුන් වාරයේම ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න බැරි වුණා. උදාසයේ සිත විසිරී ගියා. ආරාධනා කරන්න තියෙලම සිටියේ නැහැ. මාරා වර්ජය. බුදුරජාණන් වහන්සේ අදාළ ආනන්දය දැන් සුදුසු තැනකට යන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ හේන තෙක්මාමේ ගහක් උඩට වැඩලා වාඩි වුණා. ඒ අතරත වසවත දී පුත්‍රයා තාවනේ ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ උභාසේදා බුදු වෙන දවසේ කිව්වානේ මම ධර්ම පිරිනවම් පාන්නේ නැ මට භික්ෂු සංඝයා වහන්සේ ව්‍යක්ත ප්‍රතිබල ධර්මදර විනයදර සාසනයේ ජනයන්ගේ සමර්ථ භික්ෂු පිරිසක් ඇති වෙන තුරුම පිරිනවම් පාන්නේ නැ දැන් අද ඔක්කොම සම්පූර්ණයිනේ දැන් පින්නම් පාන. ඒ වගේම උපාසකේ කිව්වනේද භික්ෂුණී සංඝයා උපාසක පිරිස උපාසිකා පිරිස වික්ත විසරද ධර්මදර විනයදර ප්‍රතිපත්ති ගරුක බුදු සසුන දිවට පවත්වන්න සමර්ථය පහළවෙන තුරු මම පින්නම් පානේ නැහැ කියලා කිව්වනේ. දැන් මේ සියල්ල සම්පූර්ණයිනේ එනිසා පින්නම් පාන. මෙන්න ආරාධනය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා වසවදී පුත්‍රය ඔබේ ආරාධනයේ මට කමක් නැහැ. මම දැන් නමෝ දාසකම් පිළිගෙනවා. තව තුන් මාසයක් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ දින 90යි. ඔබ අල්පෝත්සාහයෙන්ද කියලා මාර්ය අපිට කෙරුවා. මේ අවස්ථාවේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ සතෝ සම්පජාන කාර්යව ආය සංස්කාර අත්හැරිය. මොනවාද ආය සංස්කාර අත්හැරිය කියන්නේ? අද ප්‍රකාර ඉදිරි කාලයේදී හරි අත්කල සමාපත්තිය සමාදෙන්නේ නැත කියන අදිෂ්ඨානය. යම් මේකින් හරි අත්කල සමාපත්තිය සමාදී කියන තව අවුරුදු 120ක් ජීවත් වෙන්න තිබුණා. පරමාර්ථ අවුරුදු 120ක් ජීවත් වෙන්න තිබුණා. හරි අත්කල සමාපත්තිය අත්තරේම නිසායි දවස් 90කට ජීවිත කාල සීමාව සීමිත වුණේ. අවසාකාර සීමිත වුණේ හරි අත්කල සමාපත්තිය සමාදෙන්නේ නැහැ කියන මේ අදිෂ්ඨානය නිසායි. ඒ වෙලාවේ මහා පොළොව කම්පා වුණා. දසදහසක් සක්වලම කම්පා වුණා. බිහිසුණු අකුණු තිපුරුණා. ඉතාමත්ම බිහිසුණු දේවල් සිද්ධ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ කැටිගත්තා. වහාමාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගන්දලා කිව්වා, "අනේ ස්වාමීනි, මා බියකරු භූමි කම්පාලා. එවගේ මා බියකරු ගෝසණිය ගෝසාලා. අතුණ මොකද ස්වාමීනි මේ පොළොව කම්පා වුණේ?" ආනන්දය, "පොළොව කම්පා වෙන කරුණු අටක් තියෙනවානේ. මේ මහ පොළොව රැඳී තියෙන්නේ ජලයේ උඩ, ජලයේ රැඳී තියෙන්නේ වාතයේ උඩ. මේ වාතයේ කැළඹීමෙන් ජලයක්, ජලයේ කැළඹීමෙන් පොළොවක් ඉපෙනවා. නැත්තම් කම්පණය වෙනවා. මේක කාරණය. ඉර්ධි සම්පාදයේ ප්‍රමල බ්‍රාහ්මණයන් හරි, දෙවියන් බ්‍රාහ්මණයන් හරි ආපෝකසන සමාපත්තියේ සමයදිලා මේ මා පෘථුවේ ජලය මත පිට ආවෙන්න හරිමින් පොළොකම්පා කරන මේ දෙවිනිකාරය. තුන්වෙනි කාලයේ පස්චිම බලයක බෝසතාණන් වහන්සේ නමක් සතෝ සම්පජාන කාලයේ මෞකස ප්‍රතිසන්දි ගැනීමේදී පොළොව කම්පා වෙන. සතෝ සම්පජාන කාලයේ මෞකසෙන් දීවන දවසේ පොළොව කම්පා වෙන. ලෝතර බුදින දවසේ මහා පොළොව කම්පා වෙන. දම්සක් දේශන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ආයසස්කාර අත්තරින දවසේ මහා පොළොව කම්පා වෙනවා. ඉරිගම් පවදාන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ආනන්දය, මෙන්න මේ කාරණා අතල් පෘථිවි කම්පණයේ සඳහා සිද්ධ වෙන්නේ හේතුවට. ආනන්දය, මේ ලෝක ධාතුවේ තියෙනවා අභිධායතන කියලා කරුණු අට. අභිධායතන මේව විස්තර කරන්න කාලේ මැදි වෙන්න පුළුවන්. ලාංකේය වශයෙන් අපි මතක තබා ගන්න ඕන. ඒ කියන්නේ ඥානෝත්තරික යෝගාවචරය. නුමින් වැඩි යෝගාවචරය සමාධියේ ශරීරයේ චේතා ලෝමා ආදී කොටසක් අසල භාවනා වශයෙන් හරවනවා. අසල භාවනා වශයෙන් හරවලා බාහිර අරමුණකින් ප්‍රතිභාව නිමිති උපදවාගෙන උදා වෝදාරමුණේදී ඥාන ලැබෙනවා. ඒකට කියනවා අජ්ජත්තං රූපසඤ්ඤේ චේතෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සවන්න දුබ්බන්නානි. එන්න පළවෙනි අභිභාවයෙන්. ඒ කියන්නේ තමගේ ශරීරයේ කසින භාවනාවක් කළා. බාහිර අරමුණකින් ප්‍රතිභාව නිමිති ලැබුවා. ඒක ඉතාම කුඩා. ඉතාම කුඩා කලණලේ කරන් කුඩා ප්‍රතිභාව නිමිති නම් ඥාන ලැබෙනවා. එවැගේම තමගේ ශරීරයේ භාවනාව පටන්ගෙන බාහිර අරමුණකින් ප්‍රතිභාව නිමිති ලබා ගන්නවා විශාල අරමුණක්. විශාල අරමුණකින් විශාල ප්‍රතිභාව නිමිතිකින් ඥාන ලැබෙනම දෙවන්නේ. තවදෙල බාහිර අරමුණකම කසින භාවනාව වදලා බාහිර කසින නිමිතිකින් ඥාන උපදවා ගන්නවා කුඩාම කුඩා අරමුණකින්. හතරවැන්නේ බාහිර අරමුණකින් ඥානමේ ප්‍රතිභාව නිමිති උපදවාගෙන මා අරමුණක් නිමිති කරගෙන ඥාන උපදවා ගන්නවා. මෙතන හතරයි. එවගේම නිල් පාට අතිශයින්ම නිල් පාට අරමුණේදී නිල කසිනිය වඩා ධ්‍යාන ලැබෙනවා. මේක පහ. කාම කහපාට දිවිතුන කහපාට අරමුණේ ඥාන ලැබෙනවා. එක හයවන්නේ. එවගේම සතුම රතු පාට අතිශයින් දිවිතුන රතු පාට අරමුණේ ඥාන උපදවනවා. මේක හත්වැන්නේ. එවගේම සුදුම සුදු පාට දිවිතුන සුදු පාටක් නිමිති කරගෙන ඥාන උපදවනවා. මේක අටවැන්නේ. මේ වාටකින අභිභාවිතනාට ආනන්දේ තථාගතයන් වහන්සේ මේවා සුභාවිත සුභාවිත කරලා තියෙනවා. ඒ වගේ ආනන්දේ විමුක්තාට දුක් ලෝක තියෙනවා. මොනවද මේ විමුක්ත කියලා කියන්නේ? විමුක්ත කියලා කියන්නේ අර වගේම ධ්‍යාන ලබන ප්‍රමාතක්. තමගේම ශරීරයේ කසින වදලා ධ්‍යාන උපදවන. බාහිර ආරමුණේ කසින වදලා ධ්‍යාන උපදවන. සුබ පරම අරමුණේ ධ්‍යාන උපදවනවා. ආකාසානං චයතනේ විඥානං චයතනේ ආකින්චඤ්ඤාතනේ නේතඤ්ඤා නාතඤ්ඤාතනේ කියන සමාපත්තිය හතරක් උපදවනවා. සංඥා වේදේත නිරෝධේ කියන නිරෝධ සමාපත්තිය සමාදිනවා. මේ හදට කියනවා විමෝක්ෂාට. මේවා තථාගතයන් වහන්සේ පුරුදු කළා කියලා. ඒ වගේම ආනන්දය, තථාගතයන් වහන්සේ මේ ඉරිදීපා ධර්මයන් මනමින් භාවිත ස්වභාවිත කරලා කියන බැවින් හැමතිනම් තථාගතයන් වහන්සේ කල්පයක් හෝ කල්ප අවශේෂයක් ජීවත් වෙනවා. නමුත් අද තථාගතයන් වහන්සේ තින්වන් තෑම කාල සංස්කාර අත්හැරියා කියන එක ප්‍රකාශ කළා. ගෞතම නිග්‍රෝධයේදී එවැගේම සීතවනයේදී, තපෝදා රාමයේදී, ඉසිගල් ඉසිගිලි පාර්ශවයේදී, එවාගේම සප්පසන්දික සබ්බාරයේදී, තවත් මේ වාගේ අදිහානුවර තියෙන විශාල ප්‍රසිද්ධ ඥානස්ථානෝදි මාමේ බව ප්‍රකාශ කළා තියෙනවා. මේ වාගේම මේ විශාල මහනුවර උදේලේ චෛත්‍ය, චාපාලේ චෛත්‍ය, උදේලේ චෛත්‍ය, ගෞතමක චෛත්‍ය, සත්තම්ම චෛත්‍ය, බෞද්ධකගේ චෛත්‍ය, සාරාන්දද චෛත්‍ය, මේ කියන චාපාලේ චෛත්‍ය මේවා ස්ථානවලදී මම ප්‍රකාශ කළා තියෙනවා. නමුත් ඔබට එදා තේරුම් ගන්න බැරි වුණා. දැන් ඉතින් මා වමාරක දෙයක් නැවත වළඳන්නේ නැති නිසා මේ ආරාධනීය මත පිළිගත නොහැකි වෙනවා කියන එක පාදා දුන්න කොට උන්වහන්සේ අඬනගත්. භාග්‍යතුන් වහන්සේ වදාළ ආනන්දය හේතුන් හටගා සියලු සංකත ධර්මයන් අනිත්‍යයි සංකත පටිච්ච සමුප්පන්නයි කාය ධර්මයි වාය ධර්මයි විරාග ධර්මයි නිරෝධ ධර්මයි නේද? අල්ලටුව කිව්වා නේද? සබ්බේ මේ පියේහි මනාපේ නානා භාවෝ විනා භාවෝ කියලා. දැන් අඬන්න එපා. ඔබ යන්දාතක යන්දාතක භාවනා පටන් ගන්න ඔබට එක මාතෘකාවේදී හරි අත්ේ සාර්ථක වෙනවා කියලා හිත තැනසුවා. භාග්‍යතුන් වහන්සේ ඒ ආස්ථානයේදී මහවන කූටාගාර ශාලාවට වැඩම කරවලා මහා සංඝරත්නයට හිසිතුරු ධර්ම දේශනාවක් පදාලා. මේ හිසිතුරු ධර්ම දේශනාවේ අගතතුන් වහන්සේ අනුශාසනාවක් කළා. පරිපක්ඛෝ වයෝමයං පරිත්තම්මම ජීවිතං සහායෝ ගමිස්සාමි කතම් මේ සරණමත්වනු. මගේ ආයුෂ දැන් මුකුරවා ගින් කියනවා. මට දැන් පිරිනිවන් පෑමට කාලයේ සම්මිත වේ කියනවා. මගේ පිහිටම අදාගත්තා. අප්පමත්තා සතිමන්තෝ සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා පටිච්ච මනුරක්කත. මං අප්‍රමාද වේව්. සීල සම්පන්න වේව්. සමාධි භාවනා වඩව්. ප්‍රඥා වඩව්. තමන්ගේ සිත ආරක්ෂා කරගනි. යෝයිමත්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙසතේ මහායාති සංසාරං දුක්ඛාත්තං සංකරිස්සති. යම් කෙනෙක් මේ බුදු සසුනේ මනා පිහිනුවනින් වීර්ය වඩනවා නම් දුක් කෙලවර කිරීමෙන් ලැබෙන අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. මෙමුන් වාසය අනුශාසනා කරලා එදත් පාදා වදාලා අංගදාන විත්තේ ආමන්ත්‍රයම වූ වාදම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේත මාංගං අන්තිම වරක්කදී අමතේ සංස්කාර නැතන වැරසනේ සුනේ. එනිසා අප්‍රමාදව ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා මානි මාත තුනක් ගියතන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියන එක පහදා දුන්නා. නැවත තථාගතයන් වහන්සේ ඒ මහවණ කූටාගාර ශාලාවෙන් පිටත් වෙලා තමන් වහන්සේ පාවානුවර බලා පිටත් වෙන්න සූදානම් වුණා. ඒ අන ගමනේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේට ඒ ඒ තැන සීල සමාධි ප්‍රඥා ගැනම විසිතුරු ධර්ම දේශනා පැවැත්වුවා. එවාගේම සතර සතිපට්ඨාන ගැන විශේෂ දේශනා පැවැත්වුවා. සතෝ සම්පජාන කියන පද දෙක ගැන විශේෂ දේශනා පැවැත්වුවා. එවාගේ බුද්ධ සසුනේ චිරස්ථිතියද පැමිණීම සඳහාම මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩි යුතුයි කියා විශේෂ දේශනා පැවැත්වුවා. මේ පරස්පරයෙන් පාවා නුවර චුල්ල කම්මාර පුත්‍ර තුමාගේ අම විලස වැඩි. එතුමා තාරං කියලා පසු දින දානිත ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ අන්තිම දානේ දෙන්න කල්ප ලක්ෂයක් මෙතුමා පෙරම් පුරා ගනාව කෙනෙක් සුජාතා සිටු දේවී වහන්සේ. මෙතුමා සෝවාන් මාර්ගඵලාදී කෙනෙක්. පසු දින ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇසුරා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේට කොයි කොයි විදිහේ ඖෂධීය දානයක් මල් සම්පාදනය කළ යුතුද? ආනන්ද ස්වාමීන් වහන්සේ ආයුර්වේදික ගැනත් හොඳට දන්නා. උන්වහන්සේ ආයුර්වේද වල්දි විද්‍යාවේ හඳුන්වන ඖෂධීය ආහාරයක් සම්පාදනය කරන්න උපදෙස් දුන්නා. ඒකට කියන්නේ සූකර මද්දවය. සමහර තැන ලපටි ඌරම්ගේ මසක් කියලා. ඒ විදිහේ දෙයක් නෙවෙයි. මෙය ආයුර්වේද වල්දි විද්‍යාවේ හඳුන්වන සප්තාකේසාර රෝගීන්ට සත්‍රායන ඖෂධීය ආහාර විශේෂයක්. මේ තුන්ද කරුණාර පුත්‍රයා මේ වෙනුවෙන් පෙරම් පුරා ගනාව කෙනෙක්ගේ එතුමා මේක බොහොම ගෞරවයෙන් පිළිගෙන සූකර මාධ්‍යයේ සාහස්‍ය සුදාන වස්තු සම්පාදනය කළා. පසු දින දානත වැඩම කළ තථාගතයන් වහන්සේ තුන්ද කර්මාර පුත්‍රතුමාට පහදා දුන්න සූකර මාධ්‍යයේ මත පමණක් පිළිගන්නන්ට ඉතුරු තිබුණොත් ඒවා කිසි කෙනෙකුට නොදේ පොළවේ වළදා. වෙන කෙනෙකුට ඒක දිරවා ගන්න බෑ. මොකද අර බුදු වෙන දවසේදී මෙන්න දසදහසක් සත්වල දිව්‍ය ලෝකවල දෙවි දේවතාවෝ දිව්‍ය අමෘතය මේ දානෙට එක්කාසු කරලා තියෙනවා. කාටවත් දිරවන්න බෑ ලෝතුරා බුදුරජාණන් වහන්සේට. හරි. සසු දාන වස්තුවේ සසු භික්ෂුන් වහන්සේලාට දන් දුන්නු. ඉතින් දාන අනුමෝදනා දේශනා කරලා එතනින් පිටත් වුණා ආලන්දේ අපේ වැඩිම කුසිනාරා නුවර. ඒ කුසිනාරා නුවරට වඩන ගමනේදී අඩුවතුනක් තරම් සිටි දුර ප්‍රමාණය 25 තරඟ තරම් නවතින්නේ සිද්ධ වෙන මොකද බුදුරජාණන් වහන්සේගේ රෝගී උත්සන්න වුණා. ඇත්තට සමහර කෙනෙක් කියන සූකර මද්දනේ ගත්ත නිසා රෝගී උත්සන්න උනේ කියලා. ඒක නෙමේ සත්‍යතාවය. ඒක අනිවාර්යයෙන් සිදුවෙන රෝග සමුත්තාලයක්. උදාසේ දා රෝගාතුර වෙනවාමයි. උදාසේගේ අන්තිම රෝගයයි. ඒ සූකර මද්දනේ නිසා වේදනාව දරාගත හැකි වුණා ඖෂධීය ආහාරයක් නිසායි. ඉතින් මගෙන් මඟට උන්වහන්සේ ගිරේක වෙලෙ බොහොම අපහසුයෙන් සමාපත්ති සම නොයදී පාගමනින් වැඩිය. බාහතුල වැඩි ඉඳගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළ ආනන්දේ මට පිපාසයි වතුරට ගත්තේ තුන් වාරයක් දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ තුන් වාරයේ කිව්වා මෙතන කරත්ත 500ක් ගියා කුඩා දොළපාරයි වතුර ඔක්කොම අඳයලා. තුන්වෙනි වාරේ කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍ර අරන් ගියාම මැලි පාටට වතුර පෑදුණා. මනි පාද වතුර පෑදුනා ඒක භාගතුන් වාසි දැලන. ඉතින්දීම ආවා කුක්කුස කියන මේ මල්ල රාජ පුත්‍රයෙක්. එතුමා බොහොම විශාල ධනවත් කෙනෙක් පාවානුවර වාසි. මෙතුමා බුදුරජාණන් වහන්සේ දැකලා ඇවිල්ලා ගැන. එයා හිටියා ස්වාමීනි මම ආලාර කාලාම තුමාගේ ශ්‍රාවකෙක් ඩායකෙක්. එතුමා දවසක් පාරයි සමාපත්තියෙන් හිටියා. කරත්ත පන්සියයක් ළඟින් ගියා. පස්සෙන්න ගියේ මම වැඳලාස්වරා ස්වාමීන් මෙතනින් කරත්ත පන්සියක් ගියා. දැක්කද නෑ? දැක්කේ නෑ. සද්දය වුණාද? නෑ. නිලාදෙන්නේ තියාද? නෑ. හොඳව දෙන්නේ. තෝට ඒ සාන්ත සමාපත්තිය ගැන අහන එතුමා පැහැදුණා. බුදුරජාණන් වහන්සේ අදාලා කුප්පසය මම කියන්නේ ඊට වඩා ගැඹුරු සාන්ත සමාපත්තිය. තථාගතයන් වහන්සේ දවස ආත්මාවේ මේ පිටුරු ගේක රැඳී ඉන්න වෙලාවේ බුසාකාරකේන කුටිය රැඳී ඉන්න වෙලාවේ උනාසේ නිරෝධයට සමරදී හිටියා. විශාල වර්ෂාවක් ධාරාලේ පාත වැහිලා අකුණු කුකුලලා සහෝදර ගොවියෝදෙන්නේක් නැති වුණා. ගවයන් අතර දෙලේක් නැරුණා. සාහල ජනතාවක් එක්කාස වෙලා ඉන්නකොට උන්වහන්සේ තුන්වට සමාප්‍රාප්තියෙන් නැගිට්ටා තුනෙත් කැවිලා ඒවා තථාගතයන් වහන්සේ වාස ධන්නේද්දි මේ සිද්ධිය. නෑ මම දන්නේ නෑ. උපාසයට ඇහුනේ නැද්ද? නෑ ඇහුනේ නෑ. උපාසයේ නිදාගෙන හිටියද නැහැ. අපේ පුදුම නේද? මෙච්චර පුදුම දෙයක්. අකුණු කුකුරමින් ගයි වැහැලා, මිනිසුන් මැරිලා, කාරකම් මැරිලා, මෙච්චර ජනතාවක් සන්නිපාත වෙලා, ගෝදාව උපාසයට ඇහුනේ නැහැ. මේ කාලවලද කුක්කුස මල්ල රාජපුත්‍රයා කිව්වා ස්වාමීනි, එදා ආලාර කාලාමතුමාගේ කෙරෙලැති මගේ ශ්‍රද්ධාවද පුළඟේ පාසල් අරිනවා. මට ඊට වඩා ලොකු ප්‍රසාදයක් අද ඇති වුණා කියලා තාම දිවිසෙන සංවම් පාතින් දිවිසෙන වස්ත්‍ර යුග්මයක් තථාගතයන් වහන්සේට පිළිගැ. ආදුතුන් වහන්සේ එකක් බාර ගත්තා, එකක් ආනන්ද ස්වාමීන් වහන්සේට බාර ගන්න කිව්වා. මේක ආනන්ද ස්වාමීන් වහන්සේ එතුමා වැඳලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේටම පෙරෙව්වා. බුදුරජාණන් වහන්සේගේ ත්‍රි දේහය ඉබේම දිවිසෙන්න දැකලෙන්න ගත්තා. ඊළඟ පසුදා නන්දිරේදී තථාගතයන් වහන්සේ සංපාස වුණා. සල්පාතිලා නැවතතර තාමත්ම ප්‍රභාසය වූ තීවර යුග්මිය දරාගෙන නාසේ උපරත්න සාල වනෝද්‍යානයට වැඩි. යමක සාල ආභ්‍යන්තරය ආසනයක් පනවන්න දීම කළා බුදුරජාණන් වහන්සේ. එතෙන් දුන්වහන්සේ දකුණු ඇලේ සතුපුණා උත්තර සීසකව උතුරු දිශාවට හිස දාලා බටේරට මුහුණ දාලා දකුණට තිරිතතු දාලා සිහියෙන් උන්වහන්සේ සතුපුණා. මේක කළ ආනන්දයේ මේ මුළුමහත් ලංකර වාසයෙන් රජ දරුවන් කියන්නේ අද අලුයම් කාලේ තථාගතයන් වහන්සේ පිරිනිවන් බව. ඒ විදිහටම දැනුම් දුන්නාම සියලුම දෙනා අඳාගෙන වැළපි වැළපි පෙරලි පෙරලි ආව තථාගතයන් වහන්සේ තුමන්දි. රාත්‍රියේ පූර්ව යාමයේ දිනතුරු හේ රතවාසී ජනතාවලව වැළඳේ. ඊළඟට ආස පුරා දිවි දේවතාවෝ පරසතු මදාරාමා දිව්‍ය සුගන්ධ දිව්‍ය සුණු විසිරුවෝ. ධනක් පමණ ගෙලවට අත්තරම් මල් කොටවල් කොට වුණා. උන්වහන්සේ වදාළා මෙතිකින් තථාගතයන් වහන්සේට සත්කාර කළා වෙන්නේ නැහැ. සත්කාර කළා වෙන්නේ නම් ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමෙන් කියලා විසුතුරු දේශනාවක් වදාළා. ඉතින් රාත්‍රි කාලයේ අප්‍රමාණ දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ දසදාසත්වලින්වා වඳින්න පුදාන. උපවාන ස්වාමීන් වහන්සේටත් එතනින් ඉවත් වෙන්න සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ දිහාට. ඒ අතරට සුභද්‍රකේ පරිද්දාජකතුමේ බුදුරජාණන් වහන්සේගෙන් යමක් දැනගන්නා ආනන්ද ස්වාමීන් වහන්සේ පාපියද්දී තථාගතයන් වහන්සේ අවසර දුන්න එන්නේ කියන්නේ. එතුමාට ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන විචිතුරු ධර්ම දේශනාවක් අදාලා ඒ මොහොතේම පරිදි වුණා. ඒ මොහොතේම ගහකුලට වෙලා සව් කෙලෙස්නා මහ රහත් භාවිත පත් වුණා. මේ තමයි පස්වෙනිම අන්තිම රාතන් වහන්සේ. ඉතින් අනුරම නේතරු භික්ෂු සංඝයා වහන්සේ අමතලා උන්වහන්සේ විචිතුරු ධර්ම දේශනාවන් පැවැත්තුවා. දේවාසනින් ආනන්ද ස්වාමීන් වහන්සේ හඬා වැළපුණා. තථාගතයන් වහන්සේ කිලුනාම මා කාගෙන්ද භාවනා කමටහන් ගන්න. භාග්‍යතුන් වහන්සේ කැඳවලා උපදෙස් දුන්නා ආනන්දේ ශෝකයෙන් වැඩක් නැහැ. ඔබේ අවංකවම අදවතින් තථාගතයන් වහන්සේ මෙතෙක් කල නිත්‍ය උපස්ථායක දුරේ දැරුවා. ඔබ යම් දවසක භාවනාවට යෙදෙන්න එදාම වහාම අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න. ඉතින් ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිතාදාගෙන එනේ හැමදෙනාගේ හදමින් මේ විදිහට අලුයම් කාලයක පැමිණියා. අලුයම් අවස්ථාවේදී තුන් වාරයක් විසු සංඝයා වහන්සේගෙන් ඇහුවා මහණෙනි බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන ආදී මාර්ග ප්‍රතිපත්ති ගැන ආදී සත්‍යයක් සාංකාවක් ඉතිකිච්ඡාවක් කියනවා නම් මගෙන් අහන්න. මුල් මත්‍යාහන ලැබෙන්නේ තුන් වාරයක්ම විමසුවා තුන් වාරේ නිහඬ වුණා. එතන හිටියේ වැඩිහිටි ඉස්තරයන් වහන්සේ රා නව කිස්තරයන් වහන්සේ සෝවා උදාස අන්තිමතර හන්දදාන දික්කවේ ආමන්ත්‍යාමිවෝ වයධම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේති කියන මේ අන්තිම බුද්ධ වචනේ දේශනා කළා. ඉන් අනතුරුව ප්‍රථම ඥානයේ පටන් ඉහළ ඥානය දක්වා අනුපිළිවෙලින් සමයදුනා. නැත ප්‍රතිලෝම වශයෙන් මේ මන්දෝ ප්‍රතිලෝම ආදී වශයෙන් සූවිසි කෝටි ලක්ෂ වාරයක් සමයදුනා. නිරෝධයට සමයදුනා. අන්තිමේ නැත ප්‍රථම ඥානයේ පටන් චතුර්ථ ඥානයේ පත් වෙලා චතුර්ථ ඥානයේ සිටින් නැගිටින කොටම මෛත්‍රී පූර්වභාග සෝමනසසගත ඥාන සම්ප්‍රයුක්ත අසහිස්කාරික කියන පටිසන්ධි ගන්නාලද විපාකසිතා සමාන අන්තිම චුති චිත්තේ පහළුණා. ඒ චිත්තය උත්පාදසනේ චිතික්ෂණේ භංගසනේ අවස්ථා තුනක පත්වන කොට දස දහසක් ලෝක ධාතු කම්පායද්දී දිනුවම් පාවදාගා. මේ අවස්ථාවේදී දාම්පති බ්‍රහ්ම රාජයා ගෞරව සම්ප්‍රයුක්තව වැඩමිනේ දාතාවක් කිව්වා. සබ්බේ රජද දාතාවක් කිව්වා. අමෘත මහ රහතන් වහන්සේ ගාථා දෙකක් ප්‍රකාශ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේද ගාථාවක් වදා. මේ වාර සංවේග ප්‍රකාශක ගාථා. අනිත්‍යතා ප්‍රතිසංයුක්ත ගාථා. ඒවා ප්‍රකාශ කරන්න මම කාලෙ ගන්නේ නැහැ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ අර නැවත කුසිනාරා නුවර වාසීන්ට පණිවිඩ දුන්න රජමැතිනි ත්‍යාදීන්ට තථාගතයන් වහන්සේ පිළිනුණ දැන් ඉතින් ආදාන කටයුතු සංවිධානය කරා. කල්යතුම ආනන්ද ස්වාමීන් වහන්සේ ආගෙන තිබුණ තථාගත ශ්‍රී දේහයට පිළිපදිය යුතු හැටි. ඒ විදිහටම මේ කුසලාදානෝර රජදරුවන්ට උපදෙස් දුන්නා. අන්තිමේ දවස් 7ක් ගියා තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට පූජෝපහාර පවත්වන්න. 7වෙනි දවසේදී 120 දිග තලන උස ඇතේ සියලුම සුවඳවත් වූ දේ සහිත වූ හඳුන් දරසයට නංවල ආදාන කරන්න සූදානම් වෙනකොට දෙවියෝ දුන්නේ නැහැ. සියලු විතර ආලා මාතාත්‍ය මහ රහතන් වහන්සේ නතුරු බලා සිටියා. මාතාත්‍ය මහ රහතන් වහන්සේ පාලානුවර සිටේ 500ක් සංඝ පිරිස සමඟ වැඩියා. තුන් වාරයක් චිතකේ වටේ දොහත් නගාගෙන ප්‍රදක්ෂිණා කළා පිරිවරත් එක්ක. මේ පැත්තේ ශ්‍රීපතුල තියෙන්නේ කියලා ගාථා තුනක් කියලා වඳිනකොටම මේ පාදය මේ දරසයන් පිටට වැඩි. මේ පාදය දෝතින් අල්ලාගෙන නලල කියලා වැන්න. සියලුම විසු පිළිස වැන්දා මිනිස්යෝද සීල දෙනා වඳිනකොන් එසේ අල්ලාගනි. උදාසේ ශ්‍රී පාදේ අත්තරින තෙල මතෝ බලක් ගිනි ගත්තා වගේ ඉඳගෙන මේ දරසය කෙලිස් ගල්ලු. සිතකින් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මය අපට බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට මෙන් දාන පාරමිතා, සීල පාරමිතා, දස පාරමිතා වංගෙන් අගතන්පත් වෙමින් මෙලවාණු වර්ණ සත බල ප්‍රඥා විනිමින් දෙලව ජයගෙන කෙලවර බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ ආબોධ කුතු අදාළේ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමානහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා මෛත්‍රිය මා ප්‍රාර්ථනා කරනවා. ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. කිසිම කටයුත්තක් නැතිව යන්න නෑ. සියලු දෙනාගේම